بسم الله الرحمن الرحيم අපරිමිත දයාන්විත අසමසම කරුණාන්විත අල්ලාහ්ගේ නාමයෙන් هل أتى على الإنسان حين من الدهر لم يكن شيئا مذكورا إنا خلقنا الإنسان من نطفة أمشاج نبتليه فجعلناه سميعا بصيرا إنا هديناه السبيل إما شاكرا وإما كفورا إنا أعتدنا للكافرين سلاسل وأغلالا وسعيرا إن الأبرار يشربون من كأس كان مزاجها كافورا සඳහන් කළ හැක්කක් ලෙස මිනිසා නොසිටි කාලයෙන් කොටසක් ඔහුට පැමිණියේද සැබවින්ම අප මිනිසාව පිරික්සීම සඳහා මිශ්‍ර කරන ලද ශුක්‍රාණු බිඳුවකින් මැවෙමු ඔහුව අප ශ්‍රවණය කළ හැකි තැනැත්තෙකු ලෙසද පෙනීම ඇත්තෙකු ලෙසද පත්කලිමු සැබවින්ම ඔහුට අප යහමඟ පෙන් වූයෙමු කෘතගුණවන්තයෙකු හෝ පිළි නොපැද ගුණමකුවෙකු හෝ විය හැක සැබවින්ම අප ප්‍රතික්ෂේපකයින් හට දම්වැල්ද ගෙලෙහි දමන්නා වූ විලංගුද බුරබුරා ඇවිලෙන නිරයේ ගින්නද සකසා ඇතෙමු සැබවින්ම කෘතවේදී වන යහපත් පුද්ගලයන් කාෆූර් මිශ්‍රණය ඇති බඳුන් වලින් පානය කරන්නෝය අයිනයි يشرب بها عباد الله يفجرونها تفجيرا يوفون بالنذر ويخافون يوما كان شره مستطيرا ويطعمون الطعام على حبه مسكينا ويتيما وأسيرا إنما نطعمكم لوجه الله لا نريد منكم جزاء ولا شكورا إيه إنام إما كافور الله جي كتن پانے کرانا او اول پتاک وانے إيه اون كمتی موحتے كمتی ستان والا كسندو بادا وكين تورو پولو پپورا گلا يانت سلس وانے ඔවුන් බාරයන් නොහොත් තමා මත අල්ලාහ් අනිවාර්ය කරන ලද කාර්යයන් ඉටු කරන්නෝය. කවර දිනයක හානි ව්‍යාප්ත වී විසිරී ඇද්ද? එවන් දිනයක් පිළිබඳව ඔව්හු බියවන්නෝය. ඔව්හු තමන්ට ආහාරය මත ප්‍රියමනාපයක් තිබුණද? දුගියාටද, අනාථයාටද, සිරකරුවාටද ආහාර සපයන්නෝය. ඔවුන් එසේ ආහාර සපයන මොහොතේ අප අල්ලාහ්ගේ මුහුණ වෙනුවෙන් එනම් ඔහුගේ තෘප්තිය බලාපොරොත්තුෙන් පමණක් නුඹලාට ආහාරය සපයන්නෙමු. නුඹලාගෙන් මේ වෙනුවෙන් කිසිදු ප්‍රතිලාභයක් හෝ ස්තුතියක් හෝ බලාපොරොත්තු නොඌයෙමු. ඉන්නා නඛාෆු මින් රබ්බිනා යවුමන් අබූසන් ඛම්ෆරීරා ෆවකාහුමුල්ලාහු ෂර්ර ذාලිකල් යවුමි වලක් وَلَقَّاهُمْ نَضْرَةً وَسُرُورًا وَجَزَاهُمْ بِمَا صَبَرُوا جَنَّةً وَحَرِيرًا مُتَّكِئِينَ فِيهَا عَلَى الْأَرَائِكِ لَا يَرَوْنَ فِيهَا شَمْسًا وَلَا زَمْهَرِيرًا وَدَانِيَةً عَلَيْهِمْ ظِلَالُهَا وَذُلِّلَتْ قُطُوفُهَا تَذْلِيلًا وَيُطَافُ عَلَيْهِمْ بِآنِيَةٍ مِنْ فِضَّةٍ وَأَكْوَابٍ كَانَتْ قَوَارِيرًا قَوَارِيرَ مِنْ فِضَّةٍ قَدَّرُوهَا تَقْدِيرًا وَيُسْقَوْنَ فِيهَا كَأْسًا كَانَ مِزَاجُهَا زَنْجَبِيلًا සැබවින්ම අප අපගේ පරමාධිපතියාණන්ගෙන් පැමිණීමට ඇත්තා වූ මුහුණ දැඩි ලෙස රවමින් සිටිනා එක්තරා දිනයක් පිළිබඳව අප බියවන්නෙමු යනුවෙන් පවසන්නාහ. එහෙයින් මෙවන් යහපත් ක්‍රියාවන්හි ඔවුන් නිරත වූ හේයින් එම දිනේ හානියෙන් ඔවුන්ව අල්ලාහ් ආරක්ෂා කර ඔවුන්ට ප්‍රබෝධයද සතුටද ඔවුන් හමුවීමට සලස්වන්නේය. ඔවුහු ඉවසීමෙන් සිටිහෙයින් ඔවුන්ට අල්ලාහ් ස්වර්ගය හා සේද වස්ත්‍රද ප්‍රතිලාභයක් වශයෙන් පිරිනැමුවේය. එහි එනම් ස්වර්ගයේහි ඔවුහු කවිච්චිවල හාන්සි වී සිටිති. එහිදී ඔවුන් අධික තාපයේද අධික සීතලද නොදකින්නෝය. ඒවායෙහි එනම් ස්වර්ගයේ ගස්වල සෙවණැලි ඔවුන් මත ඉතා පහත්ව පවතී. තවද ඒවායෙහි පළතුරු පොකුරු ඔවුන්ට ඉතා පහසුවෙන් නෙලා ගැනීමට වසඟ කර දෙනු ලැබේ. රිදීෙන් වූ භාජනද පලිඟු වලින් සමන්විත බඳුන්ද ඔවුන් වටා ගමන් කරනු ලැබේ. රිදීෙන් වූ පලිඟු වලින් ඒවා තිබේ. ඒවා ඉතා සූක්ෂම ලෙස ඔවුන් සකසා ගනි. එහි ඔවුන් තඹ ලේරුවෙන් මධ්‍යසාර පොවනු ලැබේ. එහි එනම් එම තඹ ලේරුවේ මිශ්‍රණය සංජබිල් වේ. عينا فيها تسمى سلسبيلا ويطوف عليهم ولدان مخلدون إذا رأيتهم حسبتهم لؤلؤا منثورا وإذا رأيت ثم رأيت نعيما وملكا كبيرا عاليهم ثياب سندس خضر واستبرق وحلوا أساور من فضة وسقاهم ربهم شرابا طهورا إن هذا كان لكم جزاء وكان سعيكم مشكورا සල්සබීල් යනුවෙන් නම් කර ඇති උල්පතක් ලෙස එහි එය එනම් ලංජබීල් පවති. ස්ථීර කරනු ලැබූ කුඩා දරුවන් ඔවුන් වටා කැරකෙති. නුඹ ඔවුන් දුටු විට විහිදනු ලැබූ මුතු යැයි ඔවුන්ව ඔබ සිතන්නේය. එහි නුඹ බැලූ විට සෑම ස්ථානයකම සම්පද්ද මහත් පාලනයක්ද දකින්නේය. ඔවුන් මත සිනිඳු කොළ පාටින් යුතු සේද වස්ත්‍රද ඝන වූ සේද වස්ත්‍රද ඇත. ඔවුන් රිදියෙන් සෑදුණු වලලු පළඳවනු ලබන්නෝය. තවද ඔවුන්ට තමන්ගේ පරමාධිපතියා පිරිසිදු පානය පොවන්නේය. සැබවින්ම මෙය නුඹලාට ප්‍රතිලාභයක් වශයෙන් පවති. නුඹලාගේ උත්සාහය කෘතගුණයට ලක්විය. إنا نحن نزلنا عليك القرآن تنزيلا فاصبر لحكم ربك ولا تطع منهم آثما أو كفورا واذكر اسم ربك بكرة وأصيلا ومن الليل فاسجد له وسبحه ليلا طويلا إن هؤلاء يحبون العاجلة ويذرون وراءهم يوما ثقيلا سبوين ما نبي ورياناني نوبويت القرآن كوتاس وشين پهلكالي أطمي إهين نوبغي پرماد پتياغي تيرانيت නුඹ ඉවසිලිමත්ව සිටියු. තවද නුඹ ඔවුන්ගෙන් පාපිෂ්ඨයාට හා අධික ලෙස ප්‍රතික්ෂේප කරන්නාට අවනත නොවව්. නුඹගේ පරමාධිපතියාණන්ගේ නාමය උදෑසන හා සවස සිහිපත් කරව. තවද රාත්‍රියේහිද එක් කොටසක ඔහුට නුඹ සුජූද් කරව. තවද ඔහුව රාත්‍රියේහි දීර්ඝ කාලයක් තස්බීහ් කරව. සැබවින්ම මොවුන් ඉක්මන්ඩය එනම් විනාශවන ලොව ප්‍රිය කරන්නෙහුය. තවද බර ඇති විනිශ්චය දිනය තමන්ගේ පිටුපස අතහැර දමන්නෙහුය. නහ්නු ඛලකනාහුම් වෂදදනා අස්රහුම් වඉදා ෂිනා බද්දල්නා අම්සාලහුම් තබ්දීලා ඉන්න හාදිහි තස්කිරහ فمن شاء اتخذ إلى ربه سبيلا وما تشاءون إلا أن يشاء الله إن الله كان عليما حكيما يدخل من يشاء في رحمته والظالمين أعد لهم عذابا أليما අප ඔවුන් මවා ඔවුන්ගේ ශරීර ස්වභාවය මනා ලෙස සැකසුවෙමු. අප අභිමත කළා නම් ඔවුන් වැනි අයගෙන් මොවුන් වෙනස් කරවන්නෙමු. සැබවින්ම මෙය උපදේශයකි, සිහිපත් කිරීමකි. එහෙයින් කවරෙකු අභිමත කළේද ඔහු තම පරමාධිපති ආනන් කෙරෙහි වූ මග තෝරාගනි. එනමුත් අල්ලාහ් අභිමත කරන්නේ නම් මිස නුඹලා අභිමත නොකරන්නේය. සැබවින්ම අල්ලාහ් ඥානවන්තයෙකු හා ප්‍රඥාවන්තයෙකු සිටි. ඔහු අභිමත කළ අය තමාගේ දායාදයන් තුල ඔහු ඇතුළු කරවන්නේය. තවද අපරාධකරුවන්ට ඔහු වේදනාකාරී දඩුවම සූදානම් කර තබා ඇත.